චෝදනාවට ලක් වෙලා වැරදිකාරයෝ වෙලා ඉන්නවා නම් කවුරු හරි අපි කියලා තියෙනවා එයාට නාම යෝජනා දෙන්න එපයි කියන එක මහින්ද රාජපක්ෂ ජනාධිපති මතයක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අපේ කිසිම ගැටලුවක් නැහැ. මොකද මූල්‍ය අපරාධ ඒකකයේ දැන් පහුගිය ඉතිහාසයේම හොරු කියලා අරන් ගිය එක්කෙනෙක්වත් ඔප්පු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ සැබෑ හොරා මොකාද කියන එක. ඒ නිසා දැන් මේ කාර්යයත් එක්ක අපි කියන්න කැමති ඒ පිළිබඳව අපේ දැඩි ප්‍රතිපත්තිය ඉදිරියටත් අපි අනුගමනය.